බයිබරි කමිෂන්කට යන්න බය වෙන්න ඕනෙත් නැහැ. බයිබරි කමිෂන්කට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම මේ අලුතෙන් මූල්‍ය වංචා විමර්ශන ඒකකය ගැන දැන් විවිධ මත බල කරනවා. මේක පොලිස් ආඥා පන්තනෝ පිටවල තියෙන. මේක කිසිම මැදිහත් වීමක් නැහැ. මේ සාමාන්‍ය නීති අරද තමයි මේ විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ. පොලිසිය ඒ වගේ මුසාවි වලට ඉදිරිපත් කරලා මෙතන වැඩිකාරියෙකුට කිසි විදිහකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එළියට එන්න. ඒ වගේම සාධාන බුද්ධලෙකුට කිසිම අවස්ථාවක වැඩිකාරියෙකු විශේෂ පත් වෙන්නේ නැහැ. මේ මූල්‍ය විමර්ශන ඒකකය හරහා ඒක පැහැදිලි රටේ නීතිය මත තමයි මේ බොහෝ දේවල් ක්‍රියාත්මක වෙන්නේ.